2015 වසරේ 8 මාසේ 2 භාවනා වැඩසටහන. සියලු රස විඳ දරාගෙන දැන් අපි සොයනවා විමුක්ති රසය. මේ ඇවිදින් ඉන්නේ පැමිණිලා සිටින්නේ විමුක්ති රසය සොයන පිරිස. විමුක්ති රසයේ විඳි ඒ තිලෝගුරු භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය මහා සංඝරත්නයට මනාකොට ශ්‍රාවකයන්ට මනාකොට ඒ විමුක්ති රසය පිළිබඳව දේශනා කළා. ඒ දේශනාව අවබෝධයෙන් රැගෙන එන පරම්පරාවක් නොනිමි මේ ලෝකයේ පැවතිලා තියෙනවා. ඒ නිසා තමයි අදත් අප විමුක්ති රසය කියන එක හඳුන ගන්නව නම් හඳුනගන්නේ ඒ අවිච්ඡින්නව පැමුණුණු අවබෝධාත්මක පරම්පරාව නිසා. ධර්මයේ රැකෙන්නේ අවබෝධාත්මක පරම්පරාවක් අනිවාර්යයෙන්ම ඉදිරියට යන්ට ඕන. එහෙම නැතුව ධර්මයේ රැකෙන වැඩපිළිවෙලක් නැහැ. තමන්ගේ සිතෙහි තිබෙනවා ප්‍රධාන කොට රස තුනක්. ඒ තමයි සුඛ වේදනාව මුල් කරගත් රසය, අනිත් එක දුක්ඛ වේදනාව මුල් කරගත් රසය, අනිත් එක උපේක්ෂාව මුල් කරගත් රසය. මේ රස තුන් ආකාරය තුලම විමුක්ති රසය නැහැ. විමුක්ති රසය නැහැ. මොකද හේතුව විමුක්ති වෙලා නැහැනේ. දැන් විමුක්ති රසය කියන එකේ අදහස තමයි රස නැති අවස්ථාව කියන එක. ඒ කියන්නේ මොනම වර්ගයකවත් දුක් රසයක්වත් සුඛ රසයක්වත් උපේක්ෂා රසයක්වත් රස නැති අවස්ථාව. රස නැත්තම් විඳින්නේ නැහැ. විඳින්නේ නැත්තම් විඳවන්නේ නැහැ. එය දුක් ගණේට හෝ සැප ගණේට එකතු කරන්න පුළුවන් කමක් නැහැ විමුක්ති රසය. විමුක්ති රසය ලෝකය තුල අත්දකින්න පුළුවන් කාරණයක් නෙමෙයි. වේදනාවෙන් අත්දකින්න පුළුවන් කාරණයක් නොවේ. විමුක්ති රසය අත්දක ගන්න පුළුවන් කම තියෙන්නේ වේදනා සංසිඳීමෙන්, උපාදාන සංසිඳීමෙන්, තෘෂ්ණාව සංසිඳීමෙන්. කාලයෙන් තොරවීම තුළයි අපිට මේ විමුක්ති රසය කියන එක හඳුන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එක ඥාන කරණීය, ඥානය තුළ කරන වැඩක්. අවබෝධය තුළ ඇතිවන දෙයක්. යථා භූතව බලන තැන අපිට අවබෝධ වෙන දෙයක්. සියල්ල අතහැර බලන තැන අවබෝධ වෙන දෙයක්. සියල්ල අතහැර කියන්නේ බාහිර සියල්ල නොවේ, අධ්‍යාත්මික සංවේදනාත්මක චෛතසික චේතනා සිතුවිලි චිත්ත ස්වභාවයන් මේ සියල්ලම අතහැර බලන්නයි අවශ්‍ය කරන්නේ. බාහිර භාණ්ඩ අතහරින නෙමේ තියෙන්නේ, චේතනා අතහරින. චේතනාවේ තියෙනවා ඉඩම කඩම. චේතනාව අතහරින, චේතනාවේ ඉන්නවා නෝන මහත්ය, චේතනාව අතහරින. චේතනාවේ ඉන්නවා දරුවෝ මිල මුදල් නිලතානාන්තර, චේතනාව අතහරින. බාහිරෙන් තිබුණා වේවා, ඒවා සම්මුතියක්, ඒවා අතහරින. චේතනාවෙන් ඔබ පිළිබඳව රාමුවක් ඇති කරන් තියෙනවා, ඒ චේතනාව අතහරින. අතහැරීම යනු ක්‍රියාවක් නොවේ, අල්ලා නොගැනීමම අතහැරීම. හැම මොහොතකම මනසේ ලක්ෂණය අතහරින ලක්ෂණය නොවේ, හැම මොහොතකම මනසේ ලක්ෂණය අල්ලා ගන්නා ස්වභාවයයි. සාමාන්‍ය මිනිසයන්ගේ මනසේ ලක්ෂණය අල්ලා ගන්නා වූ ස්වභාවයයි. අතහරිනවා කියලා කරන්නෙත් අල්ලා ගැනීම. අතහරිනවා යනු ප්‍රතික්ෂේපයයි ලෝකේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නේ. අතහැරීම හැටියට ප්‍රතික්ෂේපය. ප්‍රතික්ෂේපය අතහැරීමක් නොව, එය ගැටීමක්. ප්‍රතික්ෂේපය අතහැරීමක් නොවේ, එය ගැටීමක්. අතහැරීම යනු අල්ලා නොගැනීමයි. කුමක් අල්ලා නොගැනීමද? සුභ අසුභ අරමුණු, සුභ අසුභ චේතනා. ධර්මය ප්‍රකට කරන්නට අවශ්‍ය කරන්නේ සම්මා වායාම. ධර්මය ප්‍රකට කරන්න අවශ්‍ය කරන්නේ සම්මා සතිය. නිවන් දකින්නේ උත්සාහයෙන් තොරව. නිවන් දකින්නේ දැකීමෙන් තොරව. නිවන් අවබෝධ කරගන්නේ අවබෝධයෙන් තොරව. නිවන ධර්මය, නිවන් ධර්මය ප්‍රකට කරන්නේ ප්‍රකට කිරීමෙන් තොරව. එයින් අදහස් වෙන්නේ ග්‍රහණය කිරීමෙන් තොරව. බාහිරය නොවේ අධ්‍යාත්මය ග්‍රහණය කිරීමෙන් තොරව. එයා රූපය මුල් කරගෙන ගන්න දෙයක් නැහැ, වේදනාව මුල් කරගෙන ගන්න දෙයක් නැහැ, සංඥාව මුල් කරගෙන ගන්න දෙයක් නැහැ, විඥාණය සංස්කාරය මුල් කරගෙන ගන්න දෙයක් නැහැ. කිසිම හැඩයකට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ආර්ය ශ්‍රාවකයට හැඩයක් නැහැ. ආර්ය ශ්‍රාවකයන්ට ශෛලයක් නැහැ. ක්‍රමවේදයක් නැහැ. ක්‍රම උපායක් නැහැ. ගඟක් බලා ගලා බසින්නේ ක්‍රම උපායකින් තොරවයි. සුළඟ හමා යන්නේ ක්‍රම උපායකින් තොරවයි. හිරු පායන්නේ අඳුර උදා වෙන්නේ ක්‍රමවේදයකින් තොරවයි. එහි ක්‍රියා කරවන්නේ කරන්නේ නැත. ඒ වගේම අධ්‍යාත්මය තුළ ලෝකෝත්තරත්වය තුළ ක්‍රියා කරන්නේ කරවන්නේ නැත. එයයි ලෝව පවතින යථාර්ථවාදී ධර්මය. ආගමක් හැටියට දර්ශනයක් හැටියට ග්‍රහණය කරගන්න දෙයක් පාදානය කරගන්න දෙයක් තමන්ට පූර්ණත්වය ලබා දෙන්නේ නැහැ. ග්‍රහණය කරගන්න ආගමකින් ඇතිවෙන්නේ ප්‍රතිවිරෝධ මත ඇතිවීම නිසා ගස්ඨන ලෝකේ හට ගන්නවා. ප්‍රතික්ෂේපයත් අනුමැතියත් බැහැර කොට වාසය කරනවා. ඒත්තන්ගේ වචනය ලෝභය, ද්වේෂය, මෝහය ඉක්මවා පවතිනවා. ආර්ය ශ්‍රාවකයාගේ වචනය ලෝභය, ද්වේෂය, මෝහය ඉක්මවා පවතිනවා. පුතඥයාගේ වචනය ලෝභය හෝ ද්වේෂය, ආදරය හෝ වෛරය පදනම් කරගෙන පවතිනවා. ඔබ අත්විඳිය යුත්තේ විමුක්ති රසය. විමුක්ති රසය යනු රස නිරස නැති අවස්ථාව. රස නිරස නැති අවස්ථාව. විමුක්ති රසය ඇත්තේ නොහඳුනන අවස්ථාවේ. විමුක්ති රසය ඇත්තේ ඔබේ හිස නිවාඩු ගත්ත මොහොතේ, විවේකයට පත් වූ මොහොතේ. විමුක්ති රසය ඇත්තේ මෙහෙය වීමෙන් තොර වූ අවස්ථාවේ. කුමන හෝ පාලනයකට නතු කිරීමට උත්සාහ නොකරන අවස්ථාවේ විමුක්ති රසය ඇත්තේ. බාහ්‍ය මානසික විඳීම් වලින් තොරවයි. ඥානයේ මෙහෙයවීම් වලින් තොරවයි. අපේක්ෂා බලාපොරොත්තුන් වලින් තොරවයි. විමුක්ති රසය පිළිබඳව ඉගෙන ගන්න දෙයක් නැත. විමුක්ති රසය පිළිබඳව උගන්වන්න දෙයක් නැත. එයයි ඔබ ඉගෙන ගත යුත්තේ. එයයි ඔබ ඉගැන්විය යුත්තේ. විමුක්ති රසය පිළිබඳව ඉගෙන ගන්නට දෙයක් නැත. විමුක්ති රසය පිළිබඳව උගන්වන්නට දෙයක් නැත. එයයි ඔබ ඉගෙන ගත යුත්තේ. එයයි ඔබ ඉගැන්විය යුත්තේ. වචනෙන් කළ හැකි පාලනය තිබෙන්නේ ලෝකයේ. ලෝකෝත්තර භව පාලනය වන්නේ වචනෙන් තොරවයි. ක්‍රියාවෙන් පාලනය කළ හැකි ස්වභාවය තිබෙන්නේ ලෝකයේ, මනසේ. ලෝකෝත්තරත්වයේ ක්‍රියාවෙන් තොරවයි පාලනය සිදුවන්නේ. ඉගෙන ගැනීම හා ඉගැන්වීම තිබෙන්නේ ලෝකයේ. ඉගෙන ගැනීමෙන් හා ඉගැන්වීමෙන් තොරවයි ලෝකෝත්තර බව පවතින්නේ. මනාකොට ධර්මය ප්‍රගුණ කරගන්න. මනාකොට ධර්මය ප්‍රකට කරගන්න. බලා සිටින්නට හෝ ක්‍රියා කරන්නට හෝ අපේක්ෂා කරන්නට කිසිවක් නැත. ඔබගේ ක්‍රියාකාරකම් ලෝකෝත්තරත්වයට උපකාර නොවේ. ඔබගේ ක්‍රියාකාරකම් ධර්ම අවබෝධයට උපකාර නොවේ. එබැවින් ඔබගේ ක්‍රියාකාරකම සංසිඳවන්න. ඔබගේ දැකීම ධර්මයේ දැකීමට උපකාර නොවේ. ඔබගේ දැකීම සංසිඳවන්න. ඔබගේ සිතීම ධර්ම අවබෝධයට උපකාර නොවේ. ඔබගේ සිතීම සංසිඳවන්න. ඔබගේ ග්‍රහණය කිරීම ධර්ම අවබෝධයට උපකාර නොවේ. ඔබගේ ග්‍රහණය කිරීම සංසිඳවන්න. ඔබගේ සිතුම් ක්‍රියාකාරකම් අපේක්ෂාවන් ලෝකෝත්තර බවට උපකාර නොවේ. එය සංසිඳවන්න. එය අත්හැර දමන්න. ඔබ බැලිය යුත්තේ ඔබ දෙස නොවේ. ඔබ බැලිය යුත්තේ වෙන අන්දයක් දෙස නොවේ. ඔබ බැලිය යුත්තේ විමුක්තිය දෙසයි. සියල්ලගේ නිදහස් වූ ස්වභාවය දෙසයි. ඒ සියල්ලගේ නිදහස් වීම යනු ඔබද එහි නැත. සියල්ලගේ නිදහස් වීම යනු ඔබද එහි නැත. දකින ඔබද එහි නැත. එයයි විමුක්ති ඥාන දර්ශනයේ ස්වභාවය. මේ ලෝකේ අපහසුම ක්‍රියාවලිය කුමක්ද කියලා දන්නවද? මේ ලෝකේ තියෙන අපහසුම ක්‍රියාවලිය තමයි නිකං ඉඳීම. පාඩුවේ ඉඳීම තමයි මේ ලෝකේ තියෙන අපහසුම ක්‍රියාවලිය. කෙනෙක් කියන්න පුළුවන් ඒක හරි ලේසියිනේ කියලා. ලේසි නම් ඉඳලා බලන්න ඕන. නිහඬව සිටීමට නොදන්නා නිසා තමයි මේ හැම ගැටලුවක්ම මිනිස්සාට උපදින්නේ. නිහඬ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති නිසා. මනුෂ්‍යයාගේ චින්තනය උදාරයි කියලා හිතාගෙන සිටියට ඒ උදාරයි කියලා ගත්ත තැන මමත්වයක් සෑදිලා ඒ මමත්වයේ තුලින් අනේක විද මානසික ප්‍රභේදන හැදිලා ඒ තුල විශාල පීඩනයකට හසු වෙලා තියෙනවා. පුජ්‍යල විඥානයේ තුල පවතින අවිද්‍යාවක් බව, අනවබෝධයක් බව තථාගතයන් වහන්සේ මනාකොට දුටුවා, පැහැදිලි කරලා දුන්නා. පුජ්‍යල විඥානයේ තුල තිබෙන්නේ අවිද්‍යාවක්, අනවබෝධයක්. පුජ්‍යල විඥානයකට, පුජ්‍යල ඥානයකට විශ්ව අවබෝධය සිදුවන්නේ නැහැ. මුළු මහත් විශ්වය පිළිබඳවම, ලෝකේ ලෝකෝත්තර අත්ය පිළිබඳවම අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. ලෝකය පිළිබඳවත් සීමා සහිතයි. ලෝකෝත්තර බව පිළිබඳව ඇත්තෙම නැහැ මමත්වයේ, පුජ්‍යලත්වයේ, බුද්ධයකට, ඥානයකට. මේ හැම වචනයකටම පරිබාහිරින් තමයි ධර්මය තිබෙන්නේ. මේ වචනවල ධර්මය නැහැ. වචනවලින් පරිබාහිරවයි ධර්මය පවතින්නේ. මේ වචනවලින් එහාට රැගෙන යෑමට තමයි මේ වචන පාවිච්චි කරන්නේ. මේ වචන උපාදානය කරන්න එපා. ඔරුවක් තියෙන්නේ ගඟෙන් එගොඩ වීම සඳහා පමණයි. මේ වචන තිබෙන්නේ මේ සංසාර විමුක්තිය තෝරා ගැනීම උදෙසා පමණයි. වචනේ කියන්නේ යම් සංඥාවක්. ඒ සංඥාව ලබා දුන්නහම ඒ සංඥාව උපාදානය කරගන්නේ නැතුව ඒ සංඥාව ලබා දෙන දිශාවට අපි ගමන් කරනවා. තේරුණාද? අපිට මාර්ග සංඥාවකදී කොළපැහැති ලයිට් එකක් ඊතලයක් සහිතව පෙන්වුවාම වමට හැරෙන්න කියලා අපි ඒ සංඥාව අරගෙන යන්නේ, උපාදානය කරගන්නේ. ඒ සංඥාවෙන් අපි වෙන දිහාවකට, අපේ ගමන් මගට අපි අවතීර්ණේ වෙනවා. ඒ වගේ මේ වචනවල රැඳෙන්නේ නැතිව ඒ වචනෙන් කියවෙන උදාහරත්වය, ඒ මනා ගමන් මග ඔබ ඥානනය කරගන්න ඕන, ඒක ගමන් කරන්න ඕන. ධර්මයෙන් කියවෙන ගමන් මග, අවබෝධයෙන් කියවෙන ගමන් මග, අනවබෝධයෙන් මතකයෙන් කියන ගමන් මගට වඩා වෙනස්. ලෝකයේ ප්‍රත්‍යක්ෂ වූ යම් උත්තමෙක් සිටිනවද, ඒ අයට ලෝකය පිළිබඳව මතකයෙන් හෝ ලෝකයේ පාඩමකින් හෝ පොතකින් හෝ ගෙනහැර දක්වීමට අවශ්‍ය වන්නේ නැත. ඒකට හේතුව මනාකොට ධර්මයේ දකින නිසා, පැහැදිලි නිසා, නිර්වෘල් නිසා. පුජ්‍යලත්වය ඔබව වරක සනහනවා වාගේම තව වරක ඔබව පීඩාවට පත් කරනවා. ඔබගේ මමත්වය, ඔබට සහනශීලීත්වය සපයනවා වෙනුවට ඔබට වැඩිම දුක් දෙන කෙනා බවට පත් වෙනවා. මිනිස්සු අසහනයට පත් කරන්නේ තව කෙනෙක් නොවේ, ප්‍රමුඛ වශයෙන්ම, ප්‍රබල වශයෙන්ම තමන්ව අසහනයට පත් කරන්නේ තමන්ගේම පුජ්‍යලත්වය, මමත්වය. ඒ මමත්වයෙන් ලබා ගන්නා වූ චේතනා තමාටම දැවීම පිණිස හේතු වෙනවා. වේදනා පිණිස හේතු වෙනවා. නිහඬව සිටින්නත් ඔබට ධර්මය ඇසෙන්න ඕන. එම ධර්මය ඇසෙන්නේ වචන තුලින් නොවේ, වචන වලින් නොවේ ඒ ධර්මය ඇසෙන්නේ. වචන වලින් තොර වූ ඒ ධර්මය ඔබට නිහඬව සිටින විට ඇසෙන්න ඕන, දැනෙන්න ඕන, පෙනෙන්න ඕන. බලන්න ඔබට ඒ ධර්මය ඇසෙනවද, ඒ ධර්මය දැනෙනවද, ඒ ධර්මය පේනවද කියලා. ධර්ම අවබෝධය පිණිස මනාව අවදිමත් බව, නීවරණ ධර්මයන්ගෙන් තොර වූ බව තමා තුළ පවත්වා ගන්නට බෙර මහන්සිය ගන්නට ඕන. එහෙම නැත්නම් නිවන් මඟ, නිර්වාණ ධර්මයෙන් නීවරණ ධර්මයන්ගෙන් වසා දමනවා. සූක්ෂම ධර්මයක්, ඉතාම සියුම් ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ. ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම සමබරතාවය ධර්මය තුළින් තමයි අපි ලබන්නේ. ගත සමබරව රැගෙන යන්නට පුරුදු වුණත් මේ කැරකෙන ලෝක බෝලේ හිත සමබරව ගෙන යන්නට අපි පුරුදු වුණේ නෑ. ඒ නිසා අපි හිත සමබරව ගෙන යන්න ඕනේ. ධර්මය යනු මෙයයි කියා දෙයක් නැත. ධර්මය යනු මෙයයි කියා දෙයක් නැත. ධර්මයේ කියලා මෙයයි කියලා හඳුන්වා දීමට හෝ රැගෙන යාමට හෝ ප්‍රකට කිරීමට දෙයක් නැත. ඔබට ඉතුරු වන්නේ ස්වභාවික වූ ආශ්වාස ප්‍රාශ්වාසයත්, හද ගැස්මත්, ලේ ගමනත්, ඇසිපිය හෙලීමත් පමණයි. ඔබට හැකිනම් මේ උදාහරණය වාගේ ඔබත් පරිවර්තනය වන්න මෙමරි කාඩ් එක නැති කැමරාවක්. ඔබට විය හැකි නම් මෙමරි කාඩ් එක නැති කැමරාවක්. ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය මෙමරි කාඩ් එක නැති කැමරාවක්. හොඳට මතක තියාගන්න, මෙමරි කාඩ් එක නැහැ. ස්වභාවිකව දැනෙන දෙයට ඉඩ දෙන්න, ඔබ දැනගන්න දේ හා දැන ගැනීමට උත්සාහ කරන දේ අතහැර, ඔබට දැනෙන දේ හා දැන ගැනීමට උත්සාහ කරන දේ අතහැර ස්වභාවික දේ දැනෙන්නට ඉඩ හරින්න. ඒ හොඳින් ගලපා තේරුම් ගන්න, ඔබට දැනෙන දේ හා දැන ගැනීමට උත්සාහ කරන දේ අතහැර ස්වභාවිකව දැනෙන දේට ඉඩ හරින්න. ද්විත්වය නැතිව වාසය කරන්න. ද්විත්වය නැතිව වාසය කරන්න. ඔබ ඇස රූපය නැතිව වාසය කරන්න. ඔබ කන ශබ්දය නැතුව වාසය කරන්න. ඔබ නාසය ගන්ධය නැතිව වාසය කරන්න. ඔබ දිව රස නැතිව වාසය කරන්න. ඔබ කය ස්පර්ශ නැතිව වාසය කරන්න. ඔබ සිත සිතුවිලි අරමුණු නැතිව වාසය කරන්න. හැසිරවීමෙන් හෝ ක්‍රියාවෙන් තොරව හඳුනා ගැනීමකින් තොරව වාසය කරන්න. ඉබේ පහළවන කිසිවක් ඔබේ අධ්‍යාත්මය තුල නැත. ඒ හැම දෙයක්ම, හැම මනෝ සංචේතනාවක්ම ඔබගේ ගැඹුරු අධ්‍යාත්මය විසින් ඔබගේ තීරණය මත පහළවන්න දේවල්. ලොව ඇති ශ්‍රේෂ්ඨතම ධර්මය ඇත්තේ නිහන බව තුලයි. ලොව ඇති ශ්‍රේෂ්ඨතම ධර්මය ඇත්තේ නිහන බව තුලයි. ඔබ නිහඬව නිහඬ බවට අහුම්කම් දෙන්න. ඔබ නිහඬව නිහඬ බවට අහුම්කම් දෙන්න. කිසිවක් රැගෙන නොයන්න. ධර්මය දකින්නට සියල්ල අතහැර යන්න. ධර්මය දකින්නට සියල්ල අතහැර යන්න. කිසි තැනක නොරැඳෙන්න. ධර්මය දකින්නට සියල්ල අතහැර යන්න. ඒ අපූරු ශාසන ශ්‍රාවකයා හමුණු මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මාහිය දාරුචීරිය දාරුචීවර දුටු දේ දුටු පමණයි. කරන්න මුකුත් කිව්වේ නැහැ. දැන් දුටු දේවල් අයින් කරන්න කියලා කිව්වද එතන? නැහැ. දුටු දේවල් ගන්න කියලා කිව්වද? නැහැ. දුටු දේ දුටු පමණයි. ඇසු දේ ඇසු පමණයි. ඊළඟට ඇසු දේවල් ප්‍රතික්ෂේප කරන්න කිව්වද? ඇසු දේවල් පිළිකුල් කරන්න කිව්වද? ඇසු දේවල් මතක තියාගන්න කිව්වද? නෑ. සුදේ ඇසු පමණයි. ඒ වගේම ඉන්ද්‍රයන් හයටමත් එහෙමයි. සිතුදේ සිතුවිල්ල පහළ වුණා ඒ පමණයි. ආයේ සිතුවිල්ල බෙදන්න කිව්වද? ගන්න කිව්වද? පිළිකුල් කරන්න කිව්වද? වෙනස් කරන්න කිව්වද ඔබට? නෑ. දැන් බලන්න, ඇසුතේ දුටුදේ දුටු පමණයි, ඇසුදේ ඇසු පමණයි, සිතු දේ සිතු පමණයි, නං දැනුණු දේ දැනුණ පමණයි, නං එයා සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා මමත්වයෙන්. දැන් අපි නිදහස් නොවන්නේ ඇයි? දුටු දේ දුටු පමණක් කරන්නේ නෑ, ඇසු දේ ඇසු පමණක් කරන්නේ නෑ, දැනුණු දේ දැනුණු දේ පමණක් කරන්නේ නෑ, සිතුවිල්ල සිතුණු දේ සිතුණු පමණක් කරන්නේ නැති නිසා තමයි අතන මමත්වයේ රැස් වෙන්න පටන් ගන්නෙ. එපමණයි එපමණයි. දත් මිටි ගහගෙන භාවනා කරනවට වැඩිය මේ භාවනාව අපිට වේගවත්ව සරලව තා ඉක්මනින් ප්‍රකට වෙනවා ඥානය ඇති කෙනෙකුට. ඥාන දර්ශනයක් නේ. නිවැරදි ඥාන දර්ශනයක් මතින් තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දකින්නේ. එහෙම නැතුව අර Hindu ධානවලින් එහෙමනම් නෙමෙයි, ඒවෙන් දකින්න බෑ. ඒවෙන් සුවයක් තියෙනවා. ඒ ධානවලින් ධානවලට යන්න පුළුවන් ඉච්චරයි. හරියට නිවැරදි ඥාන දර්ශනේ තමන් පිහිටනවා එපමණයි. ඊට පස්සේ ඒ ගුණයෙන් තමන්ට පේනවා, ඒ ලක්ෂණයෙන් එයාට පේනවා. දැන් බලන්න, ගුරුවරයෙක් කියන ඥාන දර්ශනේ පිහිටියාම එයා ගුරුවරයෙක් හැටියට හැසිරෙනවා. හාමුදුරු කෙනෙක් කියන ඥාන දර්ශනේ පිහිටියාම එයා හාමුදුරු කෙනෙක් හැටියට හැසිරෙනවා. එතකොට මම ශිෂ්‍යයෙක් කියන ඥාන දර්ශනයට ආවහම එයා ශිෂ්‍යයෙක් හැටියට හැසිරෙනවා, පවතිනවා. ඒ වගේම ඔබ ධර්මානුකූල කෙනෙක් කියලා තැනට ආවහම ධර්මානුකූලව හැසිරෙනවා. අධ්‍යාත්මය තුළ බාහිර තුළ ධම්ම ජීවිනෝ, ධර්මයේ තුල ධර්මයේ සැරිසරන කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ ඥානය තුල පවතින කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය? දුටු දේ දුටු පමණයි. මේ ගැඹුරු අධ්‍යාත්මය බාහිර පැවැත්මට නෙමෙයි ගැඹුරු අධ්‍යාත්මයේ ක්‍රියාවලිය දුටු දේ දුටු පමණයි. අසු දේ අසු පමණයි. දැනුණු දේ දැනුණා පමණයි. සිතුණු දේ සිතුණා පමණයි. ඒක රැගෙන යන උරා ගන්න පාදහනේ කර ගන්න ස්වභාවයක් නැහැ. රසයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ විමුක්ති රසේ. ඔබ වතුර බොනකොට රසයක් බලාපොරොත්තු වෙනවද? රසයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඔබ වතුර එකක් ඉල්ලන්නේ. පිපාසය ගින්න වේදනාව නිවා ගැනීම අදහසින්. ඒ වගේ මේ ධර්මයක් රසයක් නැහැ. ඔබගේ ගින්න වේදනාව නිමා කරනවා, නිවාලනවා. රසයක් නැහැ. රසයක් බලාපොරොත්තු වෙන්න එපා. නිවන රසවත් වෙන්නේ විමුක්ති රසයෙන්. එකයි රසය වතුර වාගේ. වතුර රසයක් කියන්න පුළුවන්ද කාටහරි? වතුර මේ රසයි කියන රසයක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම නිර්වාණ ධර්මයේ රසයක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාය විමුක්ති රසයෙන් යුක්තයි. සියලු රසවලින් තොරයි කියන එකයි විමුක්ති රස කියන්නේ. රසවලින් තොරයි. කිසිම රසයක් නැහැ. ඒක තමයි රසය. විඳින තැන්වල විඳවනවා, විඳවන තැන්වල විඳිනවා, විඳීම් වලින් විඳවන්න සිද්ධ වෙනවා, විඳවීම් වලින් විඳවනවා. හැමදාම විඳෝ විඳෝ ඉන්නවා. දැන් මේ විමුක්ති රසයටපත් වෙන කෙනා අවේදීත සෝය, අවේදීත සුඛය බලාපොරොත්තු වන කෙනෙක්, අපේක්ෂා කරන කෙනෙක් සහ ඒ තුළ පවතින කෙනෙක්. ජීවිතේ විඳලා විඳවල ඇති වුණාම මේ විමුක්ති රසය ඉතාම වටිනා දෙයක් හැටියට එයා තේරුම් ගන්නවා. ඉතාම සෞම්‍ය වූ යහපත් වූ චේතෝ විමුක්ති රසය. චේතෝ විමුක්තික මෛත්‍රිය. චේතනා කර්මයකින් තොරව සේවය කරන්න පුළුවන් නම් දුක් විඳින්න ඕනේ නැහැ. චේතනා කර්මයකින් තොරව කතා කරන්න පුළුවන් නම් දුක් විඳින්න ඕනේ නැහැ. චේතනා කර්මයකින් තොරව යුතුයකම් ඉෂ්ට කරන්න පුළුවන් නම් දුක් විඳින්න ඕනේ නැහැ. චේතනා කර්මයකින් තොරව ඔබට දන් දෙන්න පුළුවන් නම් ඔබට දුක් විඳින්න ඕනේ නැහැ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි, කම්ම නිරෝධාය සංවත්තති. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝ පටිනි සංගෝ. මේවයි නිදහස් වෙන්න ඕන සියල්ලගෙන්. මේ සමබරතාවය ඇති කරගන්න එක කම්බියක් මත ඇවිදගෙන යනවාට වඩා සිරු කාරණයක්. මේ ධර්මයේ සමබරතාවය ඇති කරගන්න එක කම්බියක් මත ඇවිදගෙන යනවාට වඩා අසීරු කාර්යයක්. කම්බියක් මත ඇවිදින්න මොනතරම් සමබරතාවයක් පුහුණුවක් ගන්නවද? ඔබ මොහොතක් සිතන්න. ඊට වඩා හොඳ ඥානනයක්, හොඳ සැලකිල්ලක් මේ ධර්මයේ සමබරතාවය උසුර ගන්න කෙනෙක් ළඟ පිහිටන්න ඕනේ. නමුත් මේක ක්‍රියාවලියක් නොවේ. ඒක පුජ්‍යලත්වයේ පදනම් වූ දෙයක් නොවේ. කම්බීක විදගෙන යන එක ක්‍රියාවලියක්, පුජ්‍යලත්වයේ පදනම් වූ දෙයක්. නමුත් ධර්ම මාර්ගයේ පුජ්‍යලත්වයේ පදනම් වූ දෙයක් නොවේ, ක්‍රියාකාරකමක් නොවේ. සමබරව සිටගන්න තැනක් නැහැ. සියල්ලගෙන් නිදහස් වීමයි තියෙන්නේ. ඒ අපිව සමබරව තේරුම් කරගන්න ඕන. මේ සංසාර විමුක්තිය ලබන වැඩපිළිවෙල, සතර අපායෙන් නිදහස් වෙන වැඩපිළිවෙල, මරණ භයෙන් නිදහස් වෙන වැඩපිළිවෙල. දැන් මේ අවබෝධ වෙච්ච අය කියන කතාවක් තමයි, මට මරණ බය වගේ එකක් තිබුණා හඳුරු, මට ඒක නැතුව ගියා. මේ මැරෙයි කියලා එහෙම දැන් බයක් නැහැ. ඒ වගේම මට තිබුණා අපාබියක් තිබුණා. දැන් එහෙම අපායට යයි කියලා එහෙම බියක් දැන් මට නැහැ. එහෙම මතු වෙන්නේ නැහැ බියක් කොයි වෙලාවකවත්. ඒ තමයි ධර්මයේ ප්‍රතිලාභය. ඒ මැරෙන ලක්ෂණ දුරු කළාම, අපාය ලක්ෂණ දුරු කළාම එයාට ඒ බිය අඩුයි. ඒ බිය නැහැ. ඒකින් අදහස් වෙන්නේ තවත් අර රළු මනසක් එහෙම නෙමෙයි. රළු අයත් කැමති නෑ, බය නැහැනේ මැරෙන්න. එහෙම එකක් නෙමෙයි. මේ මරණය කියන එකක් සමාජ තුළට පැමිණෙන්න තිබුණු ඒ තෘෂ්ණා ජහලය අඩුවීම නිසා, ඒව නැවත අත්හැරින්න අපහසුවක් නැති නිසා, මන අවබෝධය ඇති කරගත්ත නිසා යාට ඒ පිළිබඳව දැඩි තණ්හාව නැති නිසා ඇතිවන නිර්භයත්වයක් තියෙන්නේ. රළුකම නිසා ඇතිවන නිර්භයත්වයක් නෙමෙයි. ධර්මය නිහඬයි, සොඳුරුයි, ශාන්තයි, ප්‍රණීතයි. ස්වභාවය ධර්මයෙන් අපව පුරවාවේ. අපර තිබෙන විවෘතව බලා සිටින්නට මේක නොකුත් අය දෙවියන් කියලත් මතක් කරයි. ඒකට කමන්නේ දෙවියන් ඔබ බලා සිටින, ඔබ විවෘතව බලා සිටින්න. ඒවකට එහෙම තමයි කාලයක් තිබුණ ස්වභාව ධර්මයට දෙවියන් කියලා කිව්වා. හිරුට හිරු දෙවියෝ කිව්වා, සඳුට සඳු දෙවියෝ කිව්වා, වාතයට වා දෙවියෝ කිව්වා, වලාකුලට වලාහක දෙවියෝ කිව්වා. ඉතින් ඒවා අද වැරදි විදිහට අවබෝධ කරගෙන පුජ්‍යලත්වයක් ආරූඪ වෙලා ඉතින් මිනිස්සු නොමග ගිහිල්ලා. මේ ස්වභාව සෞන්දර්යයටයි මේ කතා කරේ, දේවත්වයෙන් කතා කරේ. දෙන්න දෙවියා, මරන්නා මාරයා. නැති වෙන කොටස් වලට, විනාශ වෙන කොටස් වලට මැරෙන ධර්මතා හෙවත් මාර ධර්මතා. ලබා දෙනකොට ශාන්තිය, යහපත, එතකොට දෙවියන්. හෑ වා දෙවියෝ කුපිත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම දෙවිය ආයේ කුපිත වෙනවා. පුජ්‍යලත්වයක් නොවේ, ස්වභාව ධර්මය. ඒක සියලු දෙනා තේරුම් කරගන්න ඕන. මතකයෙන් බලන්නේ නැතුව විවෘතව බලන්න, එවිට ඔබට මේ ලෝකයේ දිහා තාම නිර්මලව බලන්නට පුළුවන්. අපි මතක් කළා ඔබ මෙමරි කාඩ් එකක් නැති කැමරාවක් වන්න. මෙමරි කාඩ් එකක් නැති කැමරාවක් අරගෙන යනවා කතරගම. නේද? අනුරාධපුරයේ මහනුවර යාපනයේ රවුමක් දාලා එනවා මෙවරි කාඩ් එක නැති කැමරාව ඔන් කරගෙන. ගෙදර ඇවිල්ලා බලනවා. මොකද තාත්තේ? ඒ ඒ තැන ඒ ඒ දේවල් අතහැරිලා. මේක කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙමරි කාඩ් එක අයින් වෙන්න ඕන. මා දකින ඔබ ළඟ තියෙන මෙමරි කාඩ් එක තමයි මමත්වය. නේද? සක්කාය දිට්ඨිය. එතකොට මම කියන මෙමරි කාඩ් එක තියෙනකොට මේ මමත්වෙන් හැම දෙයක්ම සුභාසුභ වශයෙන් ගැට ගහගෙන යනවා. බලන්න උදෑසනින් ප්‍රබෝධයෙන් ආරම්භ වෙන කෙනා සවස දවස නිමා කරන්න විඩා බරව නොවේද? ඒකට හේතුව උදේ ඉඳලම යම් යම් දේවල් ගැට ගහගෙන ගිහිල්ලා හස් වෙනකොට ඇඳ ගන්න බැරි තරමට මල්ලක්. ඒ වගේම ජීවිතෙත් ওই විදියට එන්න වැඩිමහලු වෙන්න අර පොඩි කාලේ තිබුණු සොඳුරු බව, රස්සන සිව්මැලි බව, මෘදු බව නැතුව ගිහිල්ලා එන්නම ගොරෝසු කෙනෙක් බවට පත් වෙනවා. ඒකට හේතුවත් අර දවසක බරා දිනවා වගේම ජීවිතේ හැමදාමත් මමත්වය බර වෙනවා, පිරෙනවා. බාහිර උපක්ලේශයන්ගෙන් තමන්ගේ සිත පිරෙනවා. ඒ උපක්ලේශයන්ගෙන් තොරව වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා මේ මමත්වය දුරු කළාම, මමත්වය නැති කළාම. මම කියලා කෙනෙක් නැති වගේ ඇත්ත. ඒත් සෑම විටම මමෙක් හට ගන්නවා. කොයි වාගේද? අර පණ ගැන්නුනේ නැති වාහනයක් පණ ගැන්නුවාට පස්සේ ඒ වාහනය තුල නැති ශක්තියක් ඒ වාහනය තුල ජනිත වෙනවා ඒ පණ ගැන්වීමේ හේතුවෙන්. ඉන්පසුව ඒ වාහනයට හැකියාව ලැබෙනෝ කිලෝමීටර් 100ක් 200ක වේගෙන්, 60 කිලෝමීටර් 100 200ක වේගෙන් ධාවනය කරන්න වේගයක් හට ගන්නවා. ඔබත් ඔබේ එන්ජින් එක ඔෆ් කරලා දැම්මොත් වාත් හරියට කූල් ඩවුන් වෙච්ච කෙනෙක්, හරියට නිවිච්ච කෙනෙක්, එහෙත් මමත්වෙන් අවදි වෙච්ච ගමන්ම නේද පණ ගැන්වුණු ගමන්ම මොකද වෙන්නේ? පැයට කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් දුවන වේගයක් ඔබ තුල හට ගන්නවද නැද්ද? හට ගන්නවා. මමත්වෙන් අවදි වෙච්ච ගමන්ම පැයට කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් දුවන මමත්වයක් හට ගන්නවා. එනිසා ඔබට සහනය සීලිය ජීවත් වන්න නම් මේ මමත්වේ නැමැති ඇන්ජිම ඔෆ් කරන්න ඕන, නිවා දමන්න ඕන. මමත්වේ නිවා දමලයි ඔබ අවදිවන්න ඕන. මමත්වෙන් යුක්තව අවදිවන්නේ නැතුව මමත්වේ නිවා දමලයි ඔබ අවදි වෙන්න ඕන. කොහොමද ඔබ මමත්වේ නිවා දැමෝ කියලා දැනගන්නේ? ඒ විමුක්ති රසය ඔබගේ සිත වටා, ඔබගේ මොළය ශරීරය වටා ජීවත් වෙන්න පටන් ගන්නවා. ලෝකෝත්තර ගුණය, බුදු ගුණය, අරමේ ගුණය, ආර්ය ශ්‍රාවක ගුණය ඔබ වටා, ඔබගේ ජීවිතේ වටා ජීවත් වෙන්න පටන් ගන්නවා. බාහිරින් මොන දේවල් පැමිණියත් නිලුම්පත මතට වැටෙන වැහි බිඳු වාගේ හැම දෙයක්ම බොහෝම සරලව පිටතට පෙරළී යන ගලා යන ස්වභාවයක් එහි හට ගන්නවා. තවදුරටත් විවෘතව නිදහස්ව සිටීමමයි ඔබට කරන්න තියෙන්නේ. එතනින් ඔබට ලොවට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. විවෘත භාවයේ නැති තැනයි සියලු හානි, සියලු ප්‍රශ්න, සියලු ගැටලු. විවෘත භාවයේ ඇති තැනින් වරදක් සිදුවන්නේ නැත. හොඳින් බලන්න, ඔබගේ විවෘත භාවය ඇති තැන කිසිදු වරදක් නැත. ඔබ විසින් නියම කරන හොඳ සමහර විටක නරක්ද, වරදක්ද විය හැකි. එනිසා ඔබ විසින් නියම කරන හොඳේ හොඳකුත් නැහැ, ඔබ විසින් නියම කරන නරකේ නරකකුත් නැහැ. ආගම් විසින් පින් කියලා දේවල් කියපු දේවල් වල පිනකුත් නැහැ. ආගම් විසින් කියපු පව් කියලා කියපු දේවල් වල පවකුත් නැහැ. ඒක නිවැරදි විදියට හඳුනා ගන්න නම් ඔබ විවෘතත්වයට, විවෘත මානසිකත්වයට එන්න ඕන. එතනින් ඔබ හඳුනා ගන්නවා චේතනා ස්වરૂපය අනුකූල හා ආත්ම සංවේදීතාවයෙන් යුක්තව තමා උපමා කරගෙන. අන්න එතනයි නිවැරදි හඳුනා ගැනීම තියෙන්නේ. එතනින් ලෝකේ අවදි වෙනවා නම් ලෝකේ මේ කිසිදු ආද බේද ගැෂ්ඨන කිසිවක් නැත. පැහැදිලිද? ඔබ ගෙදර හොඳ වෙන්න ගිහිල්ලා නේද ප්‍රශ්න ඇති වෙලා ඇත්තේ? ඔබ ගෙදර හරි දේ කරන්න ගිහිල්ලා නේද ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? ගෙදර නෝනාය මහත්තයා ගැස්ටනේ වෙන්නේ, මහත්තයා හරි දේ මහත්තයා කරන්න යනවා, නෝනා හරි දේ නෝනා කරන්න යනවා. අවසානයේ අල්ලපු ගෙවල් වලට ඒ දෙන්නගෙම ඒ හරි ක්‍රියාවලිය වරදක් වෙලා. ඇයි? ශබ්ද වැඩේනේ. තේරුණාද? ඔබ හරි කියන දේ තුල තියෙන ප්‍රශ්නය, ඔබ හරි කියන දේ තුල ඔබට ඒ දේ හරි වුණාට තව කෙනෙකුට ඒක වැරද්දක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ලෝධහමට යථාර්ථයට ඒ වරදක් වන්නට පුළුවන්. එනිසා චේතනා ස්වરૂපෙන් ඔබ නිර්ණය කරන, තීරණය කරන ස්වરૂපෙන් නෙමෙයි, ඒ විවෘත භාවයෙන්, දැනෙන ස්වභාවයෙන්, ආත්ම සංවේදීව ගලා යන්නට ඉඩ හරින්න, ස්වභාවයට අවදිවන්නට ඉඩ හරින්න, ස්වභාවික වචනයට අවදිවන්නට ඉඩ හරින්න, ස්වභාවික ක්‍රියාවලියට අවදිවන්නට ඉඩ හරින්න, ස්වභාවික සිතුවිල්ලට ඉඩ අවදිවන්නට ඉඩ හරින්න. ඔබ විසින් අවදි කරන, ක්‍රියාත්මක කරන පද්ධතිය පහළ දාන්න. ස්වභාවික වචනය ඔබට බරක් නොවේ. ස්වභාවික සිතුවිල්ල ඔබට බරක් නොවේ. ස්වභාවික තත්ත්වයක් ඔබ මතක තබා ගත යුතු නැහැ. මන්ද ඒ ස්වභාවික නිසා ඔබගේ පැවැත්ම කොඩියක් ලෙල දෙනවා වාගේ මේ ස්වභාවිකත්වයට පත් වුණාම ඔබගේ පැවැත්ම කොඩියක් ලෙල දෙනවා වාගේ දඟක් ගලා යන්නා වාගේ සුළඟක් හමා යන්නා වාගේ පැස්සක් වහින්නා වාගේ වලාකුළු පාව යන්නා වාගේ එකයි ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. මනාව හඳුනා ගත්තාද ඔබගේ ප්‍රශ්නය සහ පිළිතුර? මේ දුර්ලභ මනුෂ්‍ය ධර්මය ඔබ ලබා ගත්තොත් ඔබට මෙලව සතුටුදායක ජීවිතයක්, ප්‍රීතිමත් ජීවිතයක් වෙනවා. කලකිරුණු ජීවිතයක් වන්නේ, ඉතාම සතුටෙන් ජීවත් වන ජීවිතයක් බවට පත් වෙනවා. සංසාරයේ අදිෂ්ඨාන පරිදි ගමන් කරන්නට පුළුවන්. හරියට රියදුරු ලයිසන් එකක් ඇතිව යම් කෙනෙක් වාහන පදවනවා වාගේ. සංසාරේටම ජීවිතේට ඔබ ලබා ගන්න ලයිසන්ස් තමයි මේ ධර්මය. ධර්මයේ නොලත් අය ලයිසන් එකක් නැතුව රිය පදවන වගේ, කියන්නේ එයාට ලයිසන් එකක් පුහුණුවක් නැත්තම් මොකද වෙන්නේ? එයා අපායේ වැටෙනවා. තිරිසන් අපායට වැටෙනවා. පේත ලෝකයට වැටෙනවා. අවීචි මහ නරකයට වැටෙනවා. එයාට පුජ්‍යල න්‍යායන් සහ මතවාද සහ ලෝකයෙන් ගතිපු සංකල්ප ඇරෙන්නට ඔහුට ආත්ම සංවේදී දර්ශනයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ ආගම ආරම්භ කරන්න කියන්නේ තමා තුළින්. ඒ නිසා තමාව හඳුනා ගන්න කෙනෙක් තමයි ධර්මය හඳුනාගන්නේ. තමාව හඳුනා ගන්න කෙනෙක් තමයි දෙවියන් හඳුනාගන්නේ. තමාව හඳුනා ගන්න කෙනෙක් තමයි ලෝකය හඳුනාගන්නේ. තමාව හඳුනා ගන්න කෙනෙක් තමයි ලෝක නිරෝධය හඳුනාගන්නේ. තමාව හඳුනා ගන්න කෙනෙක් තමයි නිවන් දකින්නේ. එහෙමනම් ඒකට කියනවා අපි ආත්ම ගවේෂණය, විදර්ශනා භාවනාව. ඇයි බුදුරජාණන් වහන්සේගේ හැම ගාථාවක්ම භාවනාවක් වෙලා තියෙන්නේ? හැම සූත්‍රයක්ම භාවනාවක් වෙලා තියෙන්නේ? අපේ හාමුදුරුවෝම මේ එක සූත්‍රයකට කොටු කරන්න හදන්නේ මිනිස්යාගේ නිවන් මඟ. ඒක වරදක්. ඔබ කොටුවන්නට එපා. බුදුරජාණන් වහන්සේගේ හැම ගාථාවක්ම භාවනාවක්, හැම සූත්‍රයක්ම භාවනාවක්. එක සූත්‍රයක් නෙවෙයි භාවනාවට. එහෙනම් ඉතින් ඒ සූත්‍රේ හැම තැනදීම කියන්න වෙනවා බුදුහාමුදුරන්. මොකද මේ භාවනා ටික නැතුව නිවන් දකින්න බෑනේ. ඒ සූත්‍රවලත් තියෙනවා ඒක නිවැරදිව නිර්වචනය කරගෙන දකින්න ඕනේ. එහෙම දකින්න බෑ පුතත්ජනෙකුට. කවදාවත් කියන්න බෑ සද්ධර්මය. ඔහුට කියන්න පුළුවන් පොතේ තියෙන ටික පමණයි. පුතත්ජනයෝ ධර්මදේශකයෝ නොව ප්‍රවෘත්ති විකාශකයෝ. පුතත්ජනෙකුට සද්ධර්මයේ දේශනා කරන්නට බෑ. ඔහුට ආරාධනා කරන්න ඕන ඒ ස්වාමීන් වහන්සේට, ඒ තැනැත්තට ආරාධනා කරන්න ඕන ප්‍රවෘත්ති විකාශනයක් කරන සේක්වා. පුතත්ජනෙකුට ඔබ ආරාධනයක් කරනවා නම් දේශනයකට ප්‍රවෘත්ති විකාශයක් කරන සේක්වා කියලා ආරාධනා කරන්න. ආර්ය ශ්‍රාවකයෙකුට ආරාධනා කරනවා නම් අපට සද්ධර්මයේ දේශනා කරන සේක්වා. අවබෝධයෙන් යන ගමනක් මිසක් කවමදාකවත් වචන ගොඩක් ඕනේ නැහැ, ගාථා ගොඩක් ඕනේ නැහැ. ශ්‍රී පාද කන්ද මුදුනට නැග්ගහම ඒ ස්වභාව සෞන්දර්ය අර වචන වලින් ලියපු පොත් දහස් ගානම පැත්තකට යනවා ඇස් වලින් දකින මොහොතේදී. වචන වලින් ලියපු පොත් දහස් ගානක් තියෙනවා නම් ශ්‍රී පාද පිළිබඳව, ස්වභාව සෞන්දර්ය පිළිබඳව ඒ පොත් දහස් ගානට වඩා වැඩි අත්දැකීමක් නෙමේද ඔබ ලබන්නේ ශ්‍රී පාද කන්ද මුදුනේට ගිහිල්ලා ඇස් ඇරලා බැලුවා. ආන්න ඒ වගේ තමයි ඔබ ධර්මයේ දකින මොහොතේදී පොත් දහස් ගානක ලියලා තියෙන දෙයට වඩා, කෝටි ගානක ලියලා තියෙන දෙයට වඩා දෙයක් මේ ලෝකේ ඔබ ප්‍රත්‍යක්ෂව දකිනවා. ඊට පස්සේ වචනවලට හා හා කර කර, වචන නිර්වචන කර කර, වචන හැඩ ගස්ස ගස්ස, ඒ වචනවලට ගලප ගලප මේක කියන්න ඕනේ නැහැ. දකින්න ඕනත් නැහැ, පිළිපදින්න ඕනත් නැහැ. එයා දකිනවා. එයාට අර සැර යටියෙන් යන්න ඕනේ නැහැ. එයාට ඇස් දෙක තියෙනවා. එහෙන ඥානය තියෙනවා, දර්ශනය තියෙනවා. අත්වැලෝන්නේ, කනවැලෝන්නේ. එයා හොඳින් දෙපය හසුරුවා ඇසින් දැකලා කටයුතු සුනේත කුණු කඳ බිමින් තියන්න. මේ ඉන්න හැමෝම මා දකින්නේ සුනීතල හැටියට. සුනීත එදා කුණු ගඳ බිමින් තියලා කානුවේ ඉඳගෙන වැඳගෙන සිටියේ. කානුවේ ඉඳගෙන වැඳගෙන ඉන්න සුනීතටයි හේ සුනීත කුණු කඳ බිමින් තියන්න. අඟුලිමාල නතර වෙලයි සිටියේ. නතර වුණු අඟුලිමාලටයි කේ දේශනා කළේ අඟුලිමාල ඔබ නතරවන්න. ඒ නිසා වාඩි වෙලා ඉන්න සුනීතලටත් කියන්නේ කුණු කඳ බිමින් තියන්න. වාඩි වෙලා ඉන්න අඟුලිමාලලාටත් කියන්නේ අඟුලිමාල නතරවන්න. ඇඟිලි කපන්න නැති වුණත් ගාන කපන්න හරි දුවනවනේ නේද හැමදාම නේ. නතරවන්න. බාහිරින් නතර වෙන්න එපා. එහෙම නොත් ගෙදර කන්න බොන්න නැති වෙන්න පුළුවන්. අධ්‍යාත්මිකව නතරවන්න. ඒ වචනේ සමගම මොනවද ඉබේට තමන් ළඟ තියෙන කඩුව බිම ඇතෑරෙනවා. අඟුලිමාල ළඟ තිබුණු සැර පරුසකම, එයා ළඟ තිබුණේ මොකද්ද? රළුකම. ඒක ඇතෑරෙනවා. අඟුලිමාල නිදහස් කෙනෙක්, ආර්ය ධර්මයට පිවිසෙන කෙනෙක් බවට පත් වෙනවා. සුනීත සෝපාක ළඟ තිබුණේ, සුනීත ළඟ තිබුණේ, එයා ළඟ තිබුණේ අසරණකම, එයා පිළිබඳව අවඥාණයෙන් බලන ගතිය. තව ඕනෝට වඩා හරියට මෙහාට ඕනෝට වැඩි වෙනෙන්නේ තමන් පිළිබඳව අව탁සේරුවෙන් බලනවා. මං හරියට වඩා අඩේ ලංකාවේ තියෙන සුදු මහත්තුරු සුදු නෝනල කියලා හැරෙ මේ කතා කරන්නේ ඒ තමා පිළිබඳව අව탁ෂේරුවෙන්. ඒක සමහරවිට පාසල්වල ගුරුවරුත් ඇති කරන. දැන් පොළොන්නරුවේ ගියාම එක්තරා ඒ පොළොන්නරුව පැහැදිලි කරන කෙනෙක් පුරාවිද්‍යා සුදු මහත්තුරු කී කියා පැහැදිලි කරනවා. මං කිව්වා කබර හැදිච්ච අයත් සුදුනේ. ඔය සුදු මහත්තුරු කිව්වට මේ පොඩි හුඬ තේරෙන්නේ මොන රටේ මිනිස්සුද කියලා කියනවා. නේද? ඒ දරුවෝ දන්නේ නැහැ මොන රටද මේ සුදු මහත්තුරු කිව්වම. පකිස්තානයේ සුදු මහත්තුරු ඉන්නේ. ඉතින් ඒ වගේ ඒ හීනමානයි. ඒ වගේම ඔය අනිත් රටවල් වල ඉන්න මිනිස්සු ශ්‍රේෂ්ඨයි උදාරයි මෙහෙමයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ඒ පුජ්‍යලය ළඟ ඒ වෙනි ගුණාංග නැහැ. ඒ රටවල් වල ඉන්න මිනිස්සු ශ්‍රේෂ්ඨ නම් තමන් ළඟත් ඒ වෙනි ගුණාංග තියෙනවා නම් තමන්ටත් තියෙනවා මේ රටෙත් ඉන්න ඔය වගේ මිනිස්සේ. ඒ කවුද? ඒ මම. මෙන්න මේ රටේ ඉන්න මිනිස්සු මේ දෙකේ කොළේට දාලා තත පහට දාලා ඒ අහවල් රටේ මිනිස්සු හරි ආචාරශීලී හරි ශ්‍රේෂ්ඨ. එහෙම එකක් නැහැ. කියන්න බය නැතුව ඒ රටේ මිනිස්සු වගේම හොඳ මිනිස්සෙක් මේ රටෙත් ඉන්නවා. ඒ කවුද? ඒ මම. ඇයි හීනමානයකට වැටෙන්නේ? ඒ හීනමානෙ තිබ්බර සුනීත ළඟ. ඒක තමයි කුණු කඳ යාගේ දිවිච. සුනීතට කිව්වා ඔය කුණු කඳ ඔය කුණු වඳින්නේ කැරියද කල්පනා කරගෙන ඉන්නේ ඔක බිවින් තියන්න. අපිට මතකයි අපි වන්දනා ගමනක් ගිය මොහොතක එක්තරා මිනිස්සෙක් ඉන්න එයාගේ හරි කටසරයි. එයා හරි සද්දෙන් කතා කරනවා. කතා කළාම එයා වැරදි දෙයක් කිව්වා මම ඒකට හරියට කතා කරනවා. කතා කරනකොට ඒ පුජ්‍යලයා මට කියනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙන පාපිස්සක් වගේ ඉන්න කියලා නේද? අරයට අර කකුල පිහිද ගන්න. මං කිව්වා මන් දන්නේ ඒක මං ඉන්න කැමති ඔටුන්නක් වගේ. මොකද බුදුහාමුදුරුවෝ අර පළවෙනි මෙකියෙම පෙන්වුවේ නෙළුම් මල් හතක් උඩ ගිහිල්ලා නේ අග්ගෝහමස්මි ලෝකස්ස කියලා නෙපෙන්නේ. මම ලෝකට අග්‍ර වෙනවා කියලා, ජේෂ්ඨ වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා කියලා නෙපෙන්නේ. ඒ වගේ වෙන්න මං කැමති. මම දන්නේ නැව පාපිසි කතා දන්නේ නැහැ. කාට පයි පිට ගන්නද පාපිසි වෙන්නේ? ඇයි මේ රටේ මිනිස්සුන්ගේ මනස බිඳ දැම්මේ? ඇයි මිනිස්සුන්ගේ මනස ප්‍රපාතයට දැම්මේ? ඒ ප්‍රපාතයට දාපු නිසා තමයි තමන්ට ගෘහසේවිකාවක් වෙන මානසිකත්වයක් හටගන්නේ. නැත්නම් තමන් ළඟ අභිමානයක් තිබ්බනම් මං තනකොළ ගහක් හරි කබල නිර්මාණශීලීව ජයග්‍රහණය කරනවා කියන ප්‍රබල පෞරුෂයක් ඇති කරගන්නවා ඇරෙන්න එයා කවදාවත් හරම පහත් මානසිකත්වයකට වැටෙන්නේ නැහැ. ඉතින් ඒ චින්තනයේ දුර්වල වෙච්ච නිසා තමයි සමස්ත රටේම යම්කිසි ජාතික ආගමික වශයෙන් සමාජීය වශයෙන් යම් පිරිහීමකට ලක් වුනේ. නිසා බුදුදහමේ චින්තනය උසස් වුණා නම් මේ රටේ යුද්ධ හටගන්නේ නැහැ. උසස් චින්තනයක් තියෙන සමාජයක යුද්ධයක් ඇති කරන්න බෑ. ඒ කියන්නේ වතුර බාල්දියක් ගිනි තියන්න බෑ. තේරුණාද? වැවක් ගිනි තියන්න බෑ. නියුණු මිනිස්සු ඇති පිරිසක් නම් උදාර චින්තනයක් ඇති මිනිස්සුන් නම් එහෙම කරන්න බෑ. දැන් මාව ගෙනියන්න පුළුවන් ද දේශපාලන පොරේකට? මාව ගෙනියන්න බෑ. මට අඬ ගහලා තියෙනවා ලක්ෂ ගණන් දෙන්න කියලා. එන්න කියලා ඒගොල්ලන්ගේ වේදිකාවන් වලට. එපා. ඕනේ. කෝටි ගාන ප්‍රකෝටි ගාන කරවත් යා ලෝකෙ බෝලේ දුන්නත් නැහැ. තමාට දර්ශනයක් තියෙනවා. තමන්ට හරි වැරදි කියලා පදනමක් තියෙනවා. ඒ නිසා චින්තනයේ උසස් කිරීම තමයි මේ සමාජයට කරන්න තියෙන සාමය උදා කරන්න තියෙන එකම වැඩපිළිවෙල. කොටස් බෙදීම නොවේ. කොටස් බෙදුනොත් එහෙම යුද්ධ හට ගන්න වැඩි. පරිපාලන ප්‍රදේශ දෙන්න තරමට යුද්ධ හට ගන්න වැඩි. ඈ පරිපාලන ඉල්ලන්නේ මොකටද? අපිට තව ටිකක් මීට වඩා ටිකක් සැරට වැඩ කරන්න තමයි. ඒ නිසා ඒ පරිපාලන ප්‍රදේශ යන්න යන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපි ඉන්න අයත් අර මන මේ නාටකේ වගේ වෙද්ද නැහැ. කාට කඩුව හම්බේද කාට කොපුව හම්බේද දන්නේ නැහැ. ඈ ඉතින් ඒ කුමාරිට හිත ගියපු කෙනාට තමයි. ඉතින් අපේ ඡන්ද ඉල්ලන සමහර මහත්තුරුන්ට රජතුමාට හිත තියෙනවා සමහර අයට නේද? ඈ අර හොරාට හිත දින කට්ටියක් ඉන්නෝ. ඉතින් හොරාට කඩුව දුන්නොත් රජතුමා ගස්. රට ඉවරයි. ඉතින් හොරාට කඩුව දෙන කට්ටියකුත් ඉන්නෝ. රජාට කඩුව දෙන කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා මන මේ කුමාරි කෙනෙක් එහෙම වෙන්න එපා. ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. නේද? හොඳට මතක තියාගන්න ඕන ඒක. ඒක හැමදාම එක දවසකට නෙවෙයි ඡන්දේ කාලෙකදී නෙවෙයි හැමදාම. මිත්‍යා දෘෂ්ටියට අපිට වචනයකින් හරි උදව් නොකර ඉන්න පුළුවන් නම් වඩාක් හොඳයි. මේ මිනිස්සුන්ගේ දර්ශනයේ අඩුපාඩුකමක් තියෙන මේ දර්ශනයම බෙදා දෙන වැඩපිළිවෙලක් ලෝකේ හැමෝම කරන්න ඕන. ඥානය අවදි කරන්න ඕන. මිනිස්සු අන්ධයි. මිනිස්සුන්ගේ ඥානය ඇති කරන්න ඕන. චක්කුන් උදපාදී ඇස උපදවන්න ඕන. පුතඥයනේ හරි අන්ධයි. එයා සංකල්ප මතින් ගමන් කරන්නේ. හීන ලෝකවල ගමන් කරන්නේ කියලා දුන්නු විදියට ගමන් කරන සමාජ සම්ප්‍රදායට වැඩ කරන්නේ අන්ධයි පුතඥයා. එයා දේශපාලකයෙක් වේවා, එයා කතිකාචාර්ය කෙනෙක්, මහාචාර්ය කෙනෙක් වේවා, ඒ මහාචාර්යකම තුළ, ඒ කතිකාචාර්යකම තුළ ඒ අන්ධකම පිරීලා තියෙනවා. පුජ්‍යලේගේ උසස්භාවය සලකන්නේ ඉංජිනේරුවෙක් වීමෙන් හරි, වෛද්‍යවරයෙක් වීමෙන් හරි, කතිකාචාර්යවෙක් වීමෙන් හරි නෙමෙයි. ඔහුගේ චින්තනය හා දර්ශනය කුමන තලයක පිහිටාද ඒ තනතුරෙහි සිටින්නේ කියන කාරණය පදනම් කරගෙන. එයා උසස් වෙන්නේ පොලිස් නිලධාරියෙක් වුණාද, දේශපාලඥයෙක් වුණාද කියන එකනේ. එයාගේ චින්තනය කොතනින්ද ගලාගෙන යන්නේ කියන තැන ඉඳලා තමයි එයා උසස් කෙනෙක් බවට පත් වෙන්නේ. ඕනම තැනක ඉඳලා පහත් කෙනෙක් උසස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රියාව අනුව, මානසික ස්වභාවය අනුව, කායික ස්වභාවය අනුව, පැවැත්ම අනුව මනුෂ්‍යයන්ව බෙදලා හදලා පෙන්නවා හොඳ නරක. තනතුරෙන් නෙමෙයි නේද? තනතුරෙන් නෙමෙයි. තමනුත් තමන් ගැන හිතාගෙන ඉන්නව නම් තනතුර නිසා උසස් කියලා අන්න මතක තියාගන්න. ඒක පැත්තකට දාන්න. තනතුර නැතුව සිටගෙන බලන්න මම කවුද කියලා. පුජ්‍යලත්වයේ නිසා තමන් උසස් කියලා හිතාගෙන ඉන්න ඒක පැත්තකට දාලා බලන්න. පුජ්‍යලත්වය ධනේ නිසා තමන් උසස් කියලා හිතාගෙන ඉන්නව නම් අර ධනේ කියන එක පොඩ්ඩක් පැත්තකට දාලා නැගිටලා බලන්න තමන් කොතනද ඉන්නේ කියලා. ඒකයි ස්වභාවය. එවිට තමයි අපිට හරි දේ තෝරගන්න හැකියාව තියෙන්නේ. ඒ දෙයින් මත් වුණාම යාට ඇත්ත දකින්න පුළුවන් කම නැහැ. දෘෂ්ටිගත තත්වයන් වලින් මත් වුණාම ඇත්ත දකින්න බෑ. ඒ නිසා ඒ මත්වීම දුරු කරන්න ඕන. අපි පැහැදිලි කරලා දීලා තියෙනවා මේක කලිනොත් මිනිස්සෙක් වැඩියෙන්ම මත් වෙන්නේ අරක්කු වලින්, සිගරට් වලින් නෙවෙයි. වැඩියෙන්ම මත් වෙන්නේ ආකල්පවලින් දෘෂ්ටිවලින් ආගමක මතවාදවලින් මත් වෙනවා. මත් වුණාට පස්සේ ඒ මතෙත් එක්ක නැගිට්ටහම මොකද වෙන්නේ? හට්ටිවලම් පොලෝ ගහනවා වගේ තමයි. පාරේ වැරදි විදියට වාහන පදවනවා වගේ තමයි මේ මතවාදෙත් එක්ක භීෂණය ලෝකෙ හට ගන්නවා. මේ සිංහල මිනිස්සයා කියන්නේ මොන තරම් අහිංසක මෝඩයෙක්ද කියලා ලෝකෙ කොහොමවත් හොයාගන්න බෑ. එච්චර අහිංසක මෝඩේ. ශ්‍රී අයිකුර අයින් කරපන් කිව්වහම වාහනෙන් අනේ ශ්‍රී අයිකුර අයින් කළා වාහනෙන් ඇයි රටේ සාමයෙන් ඉන්න ඕනනේ. ඉතින් මේ ආකාරයෙන් නොයෙකුත් නොයෙකුත් නොයෙකුත් දේවල් දීලා අවසානේ මොනවද නොකලේ? ඉස්සරහදී දැන් ජාති කෝඩියත් අයින් කරන්න කියයි. අනේ අපි ඔව් සාමයෙන් ඉන්න ඕනේ, ඒකත් අයින් කරමු. හොඳ නෑනේ, සතෙක් පුජ්‍යලයක් නෑනේ. ඒ නිසා සිංහලයට කියන්නේ අහිංසක මෝඩෙක් කියලා. අහිංසක මෝඩෙක් එසේ නොවිය යුතුයි. ඒ නිසා තමන්ගේ උදාහරත්වයත් එක්ක තමන් ශ්‍රේෂ්ඨත්වයේ අනිත් අයටත් පතුරවනවා මිස ඒ අයටත් දහමහා යුක්තිය සාධාරණත්වය කියන එක මොකද්ද කියලා දෙනවා මිස තමන් ඒවට දියව යාමක් අවශ්‍ය කරන්නේ නැත. තමන් ඒ එහෙම දියාරු වීමක් විය යුතු නැත. බයට කිසිවක් දිය යුතු නැත. බයට ක්‍රියාවලියක් කළ යුතු නැත. ඒ අභිමානය බුදුහාමුදුර ළඟ තිබුණා. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේට නිගා කරලා දුන්නු දාහනේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ මේක ගිහිල්ලා වතුරට හලන්න. එහෙමයි. පිළිපදින්නේ ගන්නේ නැහැ. ඒතකොට කෙනෙකුට බැලුව බැලමට කියන්න පුළුවන් බලන්න බුදුහාමුදුරන්ට ඉවසීමක් නැහැ. නේ? ආ බුදුහාමුදුරෝ මේ ඉවසීමක් නැහැ. බලන්න අර වචන දෙක තුනෙන් එයා හිත රිදිලානේ. නෑ එහෙම නෑ. ලෝකේ දෙන යුක්ති සහගත සාධාරණ ප්‍රතිපත්තියක් තියෙනවා. සරියුත් හාමුදුරන්ට බිමින් පුටුවක් තියලා ඩිංගක් ඉහළ පුටුවක ඉඳගෙන බණ කියන්න කියලා කිව්වා. සරියුත් හාමුදුර සද්ද නැතුව හිටියා. මේ ධර්මයේ කියන්නේ නිකම් මේ අර යාචකයෙක්ගේ සින්දුවක් වගේ එකක් නෙමෙයි. ඒක හරි ලෙඩෙක් නෙවෙයි නං, රෝගියෙක් නෙවෙයි නං පහල ඉඳගෙන එහෙම කියන්නේ. දැන් අපි ලෙඩෙක් නං යාව එහෙල ඉද්දි මම අපි බිම පුටුවක ඉඳගෙන හොට පිරිත් කියනවා. ඇඳන් වල ඉද්දි රෝහල් වල එහෙම නේද? ඉතින්දි ප්‍රශ්නේ අගහුරෝ පිණිස නෙමෙයි ඉන්නේ, අසනීපයක් නිසා. අතෙන්දි කරන්නේ අසනීපයක් නිසා නෙමෙයි අගහුරෝ පිණිස. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ අන් කෙනාව දමනය කිරීමට, ඔහුගේ මාන්නය දුරු කරන්න ඒ මාන්නයට ඉඩ දෙන එක නෙමේ. මාන්නයට ඉඩ දෙන්න එපා. ඉවසීම කියන්නේ ඒකයි. කෙනෙක් ළඟ තියෙන නපුරුකමට ඉඩ දීම නෙමේ. කෙනෙක් ළඟ තියෙන දුෂ්ටකමට ඉඩ දීම නෙමේ. කෙනෙක් ළඟ තියෙන අගුණ දුර්වලකම් වලට ඉඩ දීම නෙමේ. ඉවසීම කියලා කියන්නේ වැරදි කිරීම. ඒ නිවැරදි කරන්න භාවිතා කරන්න ධර්මය. භාවිතා කරන්න ධර්මය. ධර්මයට අන්තවාදී. දැන් අපිට අන්තවාදී කිව්වහම මතක් වෙන්නේ ටිකක් රුදුරු ඝන නපුරු කෙනෙක්නේ. නමුත් ධහමට අන්තවාදී කියන තැන එහෙම රුදුරු ඝන නපුරු කෙනෙක් නෙමේ ඉන්නේ. ධර්මානුකූල පුජ්‍යල දමනයක් කරන්නට පුළුවන් පුරුෂ ධම්ම සාරතී ගුණයෙන් සැදුන්ලත් කෙනෙක් ඉන්නේ එතන. ඒ නිසා ධහමට අන්තවාදී වෙන්න ඕන. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ධහමට අන්තවාදී වෙන්න හොඳ නැහැ කියලා. ධහමට අන්තවාදී වෙන්න හොඳ නැත්නම් අපි ඊළඟට අන්තවාදී වෙන්නේ වෙනත් පැත්තකට. අධර්මයටනේ. අධර්මයට අන්තවාදී වෙනවට වැඩිය හොඳ නැද්ද ධහමට අන්තවාදී වීම? ධහමට අන්තවාදී වෙච්ච හැම කෙනෙක්ම ධර්මානුකූලව ඥාණයෙන් තමන්ට අනුන්ට සියලු දෙනාටම යහපතක් ඇති වෙන විදිහට ප්‍රශ්නයක් විසඳ ගන්න බලනවා. දැන් ධහමට අන්තවාදී නොවෙච්ච අය මොකද කරන්නේ? ප්‍රශ්න විසඳන්න යන්නේ තමන්ටත් හානියක් වෙන, අනුන්ටත් හානියක් වෙන, ලෝකෙටත් හානියක් වෙන විදිහටනේ ප්‍රශ්න විසඳන්න ගියේ. දැන් ඔය ප්‍රභාකරන් කියන පුජ්‍යලයා ප්‍රශ්න විසඳන්න ගියේ කොහොමද? තමන්ටත් හානියක් වෙන, තම ජනතාවටත් හානියක් වෙන, ලෝකෙටත් හානියක් වෙන විදිහට තමයි ප්‍රශ්න විසඳන්න ගියේ. මොකද උනේ? තමනුත් නැසිලා ලෝකෙත් නැසලා ලෝකෙට සාපයක් බවට පත් වෙනවා. ඊළඟට අපි දකුණු බිහි වෙච්ච ත්‍රස්තවාදී පුජ්‍යලයාත් එහෙමයි. තමන්ටත් හානියක් කරගෙන, ඔහුටත් හානියක් කරගෙන, ලෝකෙටත් හානියක් කළා. ඊට පස්සේ ලෝකයේ බිහි වෙන ත්‍රස්තවාදී පුජ්‍යලයොත් එහෙමයි. ඒ එහෙම තියෙනවා. මේක තේරුම් කරගන්න ඕන. මේ යම් කිසි ස්වરૂපයක් ඉක්මනින් තේරුම් කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන වේගවත්ව. තින් පුජ්‍යලේක ළඟ මේ අභිමානයේ එඩිතර බව, ඒ මහා කුසලතාවය පිහිටන්නේ සංසාරගත පුරුද්දක් එක්ක. ඒක දුර්ලභව මිනිස්සෙකුට ලැබෙන දෙයක්. ඉතින් රටක නායකයෙකුටත් ඒ ටික ඕන, ඒ ශ්‍රේෂ්ඨත්වය ඕන. ඒ වගේම රටේ පුරවැසියන්ටත් ඒ ශ්‍රේෂ්ඨත්වය ඕන. සියලු දෙනාටම ඕන මේ අභිමානය. ආගම් ජාති වර්ග කුල ભેද නැතුව සියලු දෙනා ළඟම මේ ධහමට අන්තවාදී වීමේ පුරුද්ද තියෙන්න ඕන. කියන්නේ ධහමට අන්තවාදී වෙච්ච කෙනා බෙලි කපන්නේ අත් කපන්නේ නැහැ. මොකද ධර්මානුකූලයිනේ. එතකොට අධර්මයකට අන්තවාදී වෙච්ච කෙනෙක් තමයි ඒව කරන්නේ. ධහමට අන්තවාදී වෙනවා කියලා කියන්නේ ආත්ම සංවේදී මිනිසෙක්. මතවාද පිළිගන්නා කෙනෙක් නොවේ. කියන දේවල් පිළිගන්නා කෙනෙක් නොවේ. පුළුල් දැක්මක් ඇති, මනා විදර්ශනාවක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. සෑම පිළිතුරක්ම තවත් ප්‍රශ්නයක ආරම්භයක්. එසේනම් ඔබ පිළිතුරු සෙවිය යුතුද? සෑම පිළිතුරක්ම තවත් ප්‍රශ්නයක ආරම්භයක්. ඔබ පිළිතුරු සෙවිය යුතුද? පළමු දුප්පත්කම ඔබේ සිත, පළමු ප්‍රශ්නය ඔබේ සිත, පළමු වෛරක්කාරයා ඔබේ සිත, ලෝ ඇති පළමු මෝඩයාද ඔබේ සිත. දුරු කරන්න, නිදහස් කරන්න, අතහැර දමන්න, මුදා හරින්න, දියව යන්නට ඉඩ හරින්න, විවෘතවන්න මම නොවන්න, කිසිවෙක් නොවන්න, කිසිදු පාලනයකට නොවෙන්න, පාලනය කිරීම හෝ නොකිරීම ඇති කර නොගන්න ඒ පාලනයක් වන නිසා එහෙම එසේ අවවාද කරේ, අනුශාසනා කරේ. ස්වභාවය තුළ පාලනය බාර ගන්න, එය ගැඹුරින්ම ඔබේ මනස ඥානය ඒ දහම තුළ පැවැත්වීමට අදිෂ්ඨාන කරගත යුතුයි. ඔබ තුල පවතින්නේ ස්වභාවය නොවේ. ස්වභාවය ඇති තැන වේදනා, දුක්, කම්කටොළු, සංවේග, සන්තාප නැත. ජීවිතයේ ඇති වඩා වැදගත්ම කාරණය බවට පත්වන්නේ සද්ධර්ම අවබෝධයයි. සද්ධර්ම අවබෝධ නොවන හැම කෙනෙක්ම තිරිසං සත්වාත්මයක ජීවයක් හා සමානයි. මනුෂ්‍යත්වය තිබෙන්නේ උත්තරීතර සත්‍ය අවබෝධය පිණිසමයි. හැමදෙනාටම තෙරුවන් සරණයි.